මේ අවස්ථාවේදී අපේ සාකච්ඡාවට භාජනය කරන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ අටලෝ ධාම තුලින් සිත කම්පණයට නොවන විදියට බලාගන්නේ කොහොමද? අශෝකං විරජං කේමං, ශෝක නැතිවද, රාගාදී එම නැත්තං කෙලෙස් කේමං කියලා කියන්නේ දූවිලි නැතුවද සිටීම නිවනට අදාළ මංගල කාරණාවක් කියන මේ ගාථා පාඨය තමයි අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. මොකද්ද චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ? අපගේ සිත කම්පණයට පත් වෙන්නට නොදී රැක බලා ගැනීම. අපගේ සිත කම්පණයට පත් වෙන්නේ කොහොමදයි කියලා බලනකොට මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට ඒ සංඥාවලට අනුව මේ සිත කම්පණයට පත් වෙනවා. අශෝකං විරජං කේමං කියලා කියන්නේ ශෝක නැතිවද, කෙලෙස් කියන දූවිලි නැතුවද සිටීම මංගල කරුණක්. මේ ශෝකය කියන කාරණාව අපගේ සාකච්ඡාවට ගොඩාක් වැදගත් කාරණාවක්. ශෝක නැතිව සිටින්නේ කොහොමදයි කියලා බලනකොට මේ ලෝකේ හැම තැනම තියෙන්නේ ශෝක වෙන්නට කාරණා. සෑම නාමයක් රූපයක් සංඥාවක් තුළින්ම අපට තියෙන්නේ ශෝක වෙන්නට කාරණා. ඒකට හේතුව තමයි මේ ලෝකේ සෑම පෘථුජන කෙනෙක්ම බලාපොරොත්තුෙන් ඉන්නවා. নানা ප්‍රකාර දේවල් බලාපොරොත්තුෙන් ඉන්න නිසා ඒ අයට බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශෝකය කියන එක ඒගොල්ලන්ගේ ජීවිතේ උරුමයක් බවට පත් වෙනවා. එහෙනම් ශෝක නැතුව ඉන්නවයි කියලා කියන්නේ ඇත්තටම සන්තෝෂයට පත් වීම කියන එක තමයි අපගේ අදහසට ගෝචර වෙන්නේ. නමුත් එහෙම අදහසක් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ශෝක නැතුව අශෝකම් කියන වචනය තුල ශෝක නැතුවද, එහෙනම් මේ ශෝක නැතුවද කියලා කියන්නේ දුකට හේතු නැතිව කටයුතු කිරීම තමයි ශෝකය නැති කියන එක කතා කරන්නේ. ශෝක නැතුව මේ ලෝකේ යම්කිසි කෙනෙක් ජීවත් වෙන්න නම් එයා ඇත්තටම දුකෙන් නිදහස් වෙන්න කටයුතු වල නිරත වෙන්න ඕනේ. දුක නැති මට්ටමක පවතින්න ඕනේ. එහෙනම් මේ ගාථාව තුළ කෙලෙස් දූවිලි නැතුවත්, ශෝක නැතුවත්, සිත කම්පණයටපත් නොවිත් යම් කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්න නම් ඒ ආකාරයෙන් ජීවිතේ පවත්වාගෙන යන්න නම් එයාගේ නිර්වාණය පිණිස මේක මංගල කරුණක් වෙන්න නම් රාතන් වහන්සේ නමක් ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මා මංගල සූත්‍රයේ මේ කරුණු එකින් එකට විග්‍රහ කරගෙන පළවෙනි ගාථාවේ ඉඳලා ගොඩාක් ගැඹුරට එනකොට අපට ගොඩාක් පැහැදිලිව පේන කාරණාවක් තමයි මේ 11 වෙනි ගාථාවේදී භාග්‍යතුන් වහන්සේ පෙන්වුම් කරනවා මේ පුට්ටස්ස ලෝක ධම්මේයි කියලා කියනකොට මේ අටලෝ ධාම තුලින් භාග්‍යතුන් වහන්සේ අරියත් ඵලය දේශනා කරනවා. අරියත් ඵලයේ ඉන්න උත්තමයේ මේ ලෝකේ කුමක්ද කරන්නේ, මොන ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියලා බලනකොට අරියත් ඵලයක ඉන්න උත්තමයා මේ ලෝකේ එයාගේ කටයුතු වල තියෙන ප්‍රධාන කාරණාව තමයි කෙලෙස් දූවිලි නැහැ. එයා ශෝකයටපත් වෙන්නේ නැහැ. හැබැයි එයා සන්තෝෂයෙන් ඉන්නවද, සන්තෝෂයෙන් ජීවත් වෙනවද කියලා බලනකොට එයා තුල සන්තෝෂයකුත් නැහැ. එහෙනම් අපගේ ජීවිතවල අප විසින් දැනගත යුතු ප්‍රධාන කාරණාව තමයි රාතන් වහන්සේ නමක් මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහමද, උන්වහන්සේගේ දෛනික වැඩකටයුතු චර්යාවන් පවතින්නේ කොහමද කියන එක පිළිබඳව අපි විසින් දැනුවත් විය යුතුයි. අශෝකං විරජං කේමං කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩයට අනුව අපට වඩාත්ම පැහැදිලි වෙන උත්තරීතර මංගල කරුණ තමයි රාතන් වහන්සේ නමක් මේ ලෝකේ කිසිම දෙයකට ශෝක වෙන්නේ නැහැ. දුක නිවා දැමෝ උත්තමයන් වහන්සේ මේ ලෝකේ ශෝක වෙන්නේ නැහැ. හැබැයි සන්තෝෂ වෙන්නේත් නැහැ. එහෙනම් අපගේ ජීවිතවල මේ ශෝකයට හේතු මොනවද කියලා බලනකොට අපි මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපි බලාපොරොත්තු අදාගෙන ඉන්නවා. මොකද්ද බලාපොරොත්තුව? ඕනම කෙනෙක්ගෙන් ආලා බලමු අපි, ලස්සන දේවල් දකින්න කැමතිද, කැත දේවල් දකින්න කැමතිද කිව්වම එයා කට ඇරිච්ච ගමන්ම කියන්නේ මට ලස්සන දේවල් දකින්න කැමති, අවලක්ෂණ දේවල් දකින්න කැමති නෑ. අවලක්ෂණ දේවල් ඇයි දකින්න කැමති නැත්තේ? එයාගේ ඇසතුලින් නිර්මාණය වෙලා තියෙන කර්මය ගොඩාක් දුරට ලස්සන දකින්න ඕනේ, ලස්සන දකින්න ඕනේ කියන එකම පිළිඹු වෙලා. සාමාන්‍ය තරුණ කෙනෙක්ගෙන් අපි ඇහුවොත් පුතා කැමති ලස්සන කෙනෙක් බඳින්නද, කැත කෙනෙක් විරූප කෙනෙක් බඳින්න කිව්වද ගමන් එයා දෙන පළවෙනි උත්තරේ තමයි ලස්සන කෙනෙක්. එතකොට මේ කැත මිනිසුන්ට මොකද්ද වෙන්නේ කියලා බැලුවාම ඒ මිනිසුන්ට යන එනමක් නැහැ. එහෙනම් මේ ලෝකේ මේ ඇසට තියෙනවා කාමයක් පිළිබඳව යම්කිසි අරමුණක්. ලස්සන දේවල් විතරක් දැකිය යුතුයි. ඒ වගේම තමයි අපි කියනවා ගොරෝසු කටහඬකින් අමීරි ස්වභාවයකින් යම්කිසි ප්‍රකාශයක් ශ්‍රවණය කරන්න කියලා කිව්වම ඒක කිසිම කෙනෙකුට ශ්‍රවණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කටහඬට මිනිස්සු කැමති නැහැ. මීරි කටහඬින් ලස්සනට කියනවා නම් ඒ තාලයට කියනවා නම් අපි කැමති පැය ගණනාවක් වුණත් ඒක ශ්‍රවණය කරන්න. හේතුව මේ කන තුල කර්ණේ ඇදිලා තියෙන්නේ ගොඩාක් ප්‍රණීත දේවල් ශ්‍රවණය කරන්න, මිහිරි දේවල් ශ්‍රවණය කරන්න. එහෙනම් අපේ ශෝකයට හේතු මේක. ඒ වගේම තමයි මේ දිව කියන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා බලනකොට මේ දිව කියන ආයතනය මොනවටද වැඩිපුර කැමති කියලා බලනකොට මේ දිව කියන ආයතනය වැඩිපුරම කැමති රසවත් දේවල් කන්න. එහෙනම් ඒක පරීක්ෂා කරන්න බලන්න පුළුවන්. රස නැතුව යම්කිසි ආහාරයක් ඇදුවාම මූණ යම්කිසි ඇදේකට යනවා. කෑම කෙරේ බලනකොට අප්‍රසන්නතාවය ඇති වෙනවා. ඒක රස නැති නිසා. ඒ වගේ තමයි ගොඩාක් සැරට කන්න කැමති කට්ටියට කිරියොද්දත් එක්ක කෑම දුන්නාම එයා ඒ කෑම එක බලන්නේ තමන්ගේ මේ ලෝකේ ඉන්න පරම අතුරාදියා බලන විදියට. ඇයි තමන්ගේ දිව ඒ ප්‍රසාදය ඒ කර්මය ඇදිලා තියෙන්නේ තමන් කැමති රසවත් දේ විතරක් ගන්නවා, අනිත් දේවල් ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ දිවට අපි දෙනවා ලුණු හැඹුල් නැතුව කෑම ටිකක් ගන්නේ නැ මැටි වාගේ මේක මිනිහෙක්ට කන්න පුළුවන්ද? එහෙනම් එයා බලාපොරොත්තුවක් එක්ක ඉන්නවා. ඒ වගේ තමයි මේ කයේ චර්යාව දිහා බලනකොට මේ කයේ චර්යාව තුලින් අපි ඕනතරම් බලාපොරොත්තුත් එක්ක ඇසිරෙනවා. අපි දන්නවා අපේ ඥාතියෝ මිත්‍රයෝ සහෝදර සංගයා මේ විදිහට ඇසිරෙන්න ඕනේ. මේම හිටියොත් මම සන්තෝෂෙන් ඉන්නවා, නැත්නම් මම ඒකට විරුද්ධ වෙනවා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි අපි බලාපොරොත්තු දෙක මේ ආයතන නඩත්තු කරන ප්‍රශ්නය. එහෙනම් යම්කිසි කෙනෙකුට මීයේ කුණු වෙලා ඉන්න ඒ බාගෙට කුණු වෙච්ච දේගේ ගෙනලා නායට ලං කෙරුවොත් ගොඩාක් දුරට එයාගේ ධන රේඛාව, ආයු රේඛාව, එයාගේ ජීවන රේඛාව ටික අපේ කම්මුල බලලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එයාගේ රේඛා ටික ඒමම අපේ කම්මුලේ සටන් වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. ඒ කියන්නේ එයා කැමැති සුවඳ විතරක් ග්‍රහණය කරන්නට. එහෙනම් අපි මේ ආයතන අය තුළ අපි හදාගත්ත බලාපොරොත්තු වලින් නිර්මාණය කරගත්ත මේ ලෝක නඩත්තු කරන එක තමයි අපට තියෙන ලොකුම ප්‍රශ්නය. මේක අපි දන්නවා දෙවිවරුන්ටත් මිනිසුන්ටත් සාපේක්ෂව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකක් නිසා. දෙවිවරුන්ට මේ ප්‍රශ්නේ තිබුණා, දෙවිවරුන්ට ආයතන පා නැහැ. එහෙනම් සිතින් ක්‍රියාත්මක වෙන දෙවිවරු කොහොමද මේ ප්‍රශ්නෙට මුණ දුන්නේ? ඒගොල්ලන්ගේ කුසල වලින් පින් වලින් විශාල විමාන අදාගෙන, මාලිගා අදාගෙන, මේ විමානයේ අයිතිකාරයා මම කියලා උඩඟුකමෙන් ආහංකාර වෙච්ච අවස්ථා අපි දකිනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 이르දීන් දිව්‍ය ලෝකෙට වැඩලා මාපට ඇඟිල්ල තියලා සක්‍රයාගේ මාලිගාව පොඩි කරලා දානවා. ඒ කියන්නේ එයාගේ මානසික ලෝකය කඩලා දැම්මා. ඇයි මේ මාපට ඇඟිල්ලෙන් පොඩි කලේ දබර ඇඟිල්ලෙන් සුළඟිල්ලෙන් මැද ඇඟිල්ලෙන් පොඩි කරන්න තිබුණානේ? මේ මාපට ඇඟිල්ල සංකේතවත් කරන්නේ ප්‍රඥාවට, මොළයට. එහෙනම් අපේ අතේ කකුලේ මාපට ඇඟිල්ල සංඥා කරන්නේ අපේ ඉසට. එහෙනම් උන්වහන්සේ ප්‍රඥාවෙන් ඒ සක්‍ර දේවේන්ද්‍රාගේ ලෝකය පොඩි කළයි කියලා ග්‍රන්ථයේ නැත්නම් දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපට මේ අසකන දිව නාසය සමකින ආයතන පයෙම මානසික ලෝක ඕනතරම් තියෙනවා. විවිධ ආකාර වර්ණ වලින්, ගන්ධ වලින්, රස වලින්, මේ ස්පර්ශ වලින් ඇදිච්ච ලෝක. අද වර්තමානයේ මිනිස්සු දිහා බැලුවාම, මේ වර්තමානයේ මිනිස්සු මොනවද කරන්නේ කියලා බැලුවාම අපට පෑදිලිය පේන එකක් තමයි ලෝක නඩත්තු කරන එක. එහෙනම් අපි කොහමද ශෝක නැතුව ඉන්නේ? ඉසෙල්ලා ලෝකාදනික නවත්තලා ඉන්න පාය. දරුවෙක් හම්බුනාම අපි හිතනවා ඒ දරුවා ඉංජිනේරුවෙක් කරන්න ඕනේ. හැබැයි මල පොතේ අකුරක් අපි දන්නේ නැහැ. ඉස්කෝලේ යන්න කියලා දෙමව්පියෝ වැන්ද නැති ටික විතරයි ඒත් ඉස්කෝලේ ගියේ නැහැ. කොහමද අපේ ජානවලින් ඉංජිනේරුවෙක් ඇදෙන්නේ? අපි ඒ දරුවාට උල තියලා මොන විදියට දඬුවම් කරලා ඇදුවත් කවදාවත් එයා ඒක කරන්නේ නැහැ, ඒක කරන්න බෑ. ඒ වගේ තමයි අපි ළඟ ඉපදෙන යම්කිසි දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා කැමති චිත්‍ර ශිල්පියෙක් වෙන්න නම් එයාව දොස්තර විභාගයට කොච්චර සූදානම් කරුවත් ඒ ලිපි ලේඛනවල තියෙන නංගන් එයාට කියන්න බෑ. බේත්වල තියෙන නම් මොකවත් එයාට පාඩම් ඉතින්නේ නැහැ. එයාට දකින්න දකින්න දේවල් අඳින්ද ඉතෙනවා මිසක්. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම වෙන්නේ කර්මානුරූපීව නම්, මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් තුලින්ම කලින් වෙච්ච හේතුවට අනුව ඵලය සිද්ධ වෙනවා නම් අපි කවුද ඒක වෙනස් කරන්න? අපට තියෙන අයිතිය මොකද්ද ඒක වෙනස් කරන්න? අන්න අපේ ලෝක ටික අපි ඉස්සෙල්ලාම කඩලා විසි කරන්න ඕනේ. ප්‍රඥාවෙන් මාපට ඇඟිල්ල තියලා තද කරනවා වාගේ ප්‍රඥාවෙන් මේ ලෝක කඩලා විසි කරන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නවා මම මේ විදිහේ චර්යාවකින් ජීවත් වෙනවා, මම මේ ආකාරයෙන් ජීවත් වෙනවා, මම මේ විදිහට ප්‍රතිපත්ති ගරුක ඉන්නවායි කියලා තමන් විසින් අදා ගන්නවා ලෝකය. ඒ ලෝකය පුළුවන් තරම් රකින්නවා මුළු ජීවිත කාලෙම කැප කරලා ඒ ලෝකෙත් එක්කම අපේ පරම ආයුෂ නැති කර ගන්නවා. මේ ප්‍රශ්නේ තමයි මේ ශෝකයට හේතුව. මේ ශෝකය කියන කාරණාවට විද්‍යාවකුත් සමීකරණයකුත් තියෙනවා. මේ සමීකරණය තමයි බලාපොරොත්තු වරිණ දුක සමානයි ශෝකය. බලාපොරොත්තුවට දුක එකතු වෙන්නේ බලාපොරොත්තුවෙන් ඍණ වෙනවා. ඒ බලාපොරොත්තුව කැඩෙනකොට දුක මතු වෙනවා. ඒ දුක සමාන වෙනවා ශෝකයට. ශෝක වෙන සෑම කෙනාගේම ආල බලන්න අපට ලක්ෂදායක සංවර්ධන ලොතරැයක් අම්බුණා. ඒ නිසා මේ වාඩි වෙලා මුළු පවුලෙම කට්ටිය කෑ ගගා අඬනවායි කියලා අපි ආලා තිනවද? එහෙම එකක් ලෝකෙ සිදුවෙන්නේ නැහැ. අපේ දරුවා විභාගේ පාස් වෙලා අද යා ආචාර්යවරයෙක් උනායි කියලා මිනිස්සු ගස්ගල් අපාගෙන අඬලා කෑ ගන්නෑ. එහෙම එකක් සිදුවෙන්නේ නැහැ. එන ශෝක වෙන සෑම කෙනාම ඍණ මට්ටමේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකද ඍණ කියලා කිව්වේ තමන්ට ධන වෙන්නේ නැති එකක්. තමන්ගේ කැමැත්තට ආත්පසින්ම විරුද්ධ එකක් තමයි එයා ඉදිරිපත් කරන්නේ. එකෝ අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, දරුවේ පලා ගියා, ආයතනයේ ව්‍යාපාර කඩන් වැටුණා, එහෙම නැත්නම් අපිට මේ ඉස්සරේ හම්බෙන්න තිබිච්ච අස්වැන්න නැති වුණා, මේ වගේ මොනාරි ඍණ කාරණාවක් කියනවා. එහෙනම් මේ ඍණ කාරණාවට ප්‍රධාන හේතුව මොකද්ද කියලා බලනකොට එයා බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා. ඒ බලාපොරොත්තුව කියන මත ඇතිවෙච්ච මේ ලෝකය කඩන් වැටුණා. ඒක තමයි මේ ශෝකයට ප්‍රධාන හේතුව. යම් කිසි කෙනෙක් ඉන්නවා අස්වැන්න පාළුවට ගියා, අප්පුඩි ගගා කෑ ගගා ඉනා වෙනවා. මේක පුදුමයට කාරණාවක්. මේ මිනිස්යාගේ ඔළුව හොඳ නැති වෙලා කියලා ඇයි මේ අස්වැන්න පාළුවට යනකොට ඉනා වෙන්නේ කියලා කියනකොට අම්මයි තාත්තයි මේ වෙල මට දෙන්න බෑ කිව්වා. මේක දෙන්නේ අයියට කියලා කිව්වා. මං සාප කළා මට දෙන්නේ නැති එක කිසිම කෙනෙකුට පළදාවක් නොලැබේවා කියලා. වෙලාවට වැස්සේ නැ ඔක්කොම වේලිලා පාළුවට ගියා. ඒ සන්තෝෂෙත් අපුඩි ගන්න. එහෙනම් එයාටත් බලාපොරොත්තුවක් තිබිලා තිනවා අස්වැන්න නොලැබේවා කියන ඒ ලෝකයේ තුල තමයි එයා සන්තෝෂ වෙන්නේ. එහෙනම් මේ මිනිසුන්ට වර්තමානයේ තියෙන ප්‍රශ්නය භෞතික මානසිකව ලෝක හදාගෙන ඒ ලෝක නඩත්තු කරන ප්‍රශ්නය. නිකන් තියෙන ඉඩමකට ලෝකයක් හදා ගන්නවා. කාමර 3යි සාලයයි මුළුතැංගයයි නාන කාමරයයි දොරවල් මෙතන ජනෙල් මෙතන කියලා ලෝකයක් හදාගෙන ඒ ලෝකේ නඩත්තු කරනවා. ඒ ගේන් ඇදිලා නිමා වෙන්න අවුරුදු 25ක් 30ක් යනවා. රටටම ණය වෙලා ජීවත් වෙන්න තියෙච්ච ඉඩම් ටිකත් වෙල් ටිකත් විකුණලා ගේ භාගිතයි හැදිලා තියෙන්නේ. එහෙනම් තමන්ගේ පඩිය තමන්ගේ තරම තමන්ගේ වත්කම දන්නේ නැතුව මිලියන ගණන් වටින විශාල සැලසුමක් අදලා ගෙයක් අදන්න පටන් ගත්තාම ජීවිත කාලෙම යනවා ඒ ගෙදරෙන් අතරින් එකක් ඉවර කරන්න. කවදාවත් ඒ සැලසුමට අනුව අදිසුකෝපි භෝගී ගෙදරක පැය 24ක් එයාට මේ භවයේ ජීවත් වෙන්න බැරි වෙනවා. එහෙනම් මේ ලෝකයේ බැලුවාම අපට පේන්නේ මේ ලෝකයේ තුල ලෝක හදලා මිනිස්සු. ඒ ලෝකයේ නඩත්තු කරන්න මිනිස්සු භෞතිකවත් මානසිකවත් දුක් විඳිනවා. එහෙනම් ශ්‍රමණයන් වහන්සේලා වශයෙන් අපි පිණ්ඩපාත යනකොට අද අපට ගොටුකොළ ව්‍යංජනයකුත් පරිප්පු තම්බෙන්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් ලෝකයක් අදාගෙන යනකොට එදා මිනිස්සු ගොටුකොළ අදලා නැහැ. ඒ බලාපොරොත්තු වෙන්නේ නැති සෑම ව්‍යංජනයක් හම්බෙනවා අර දෙක හම්බෙන්න අරියට දුක හිතෙනවා. එයා ශෝක වෙනවා මේ තරම් ගම්බද ප්‍රදේශයක ගොටුකොළ ටිකක් පූජා කරන්න එක මිනිහෙක් නැන්නේ කියලා මුළු මිනිස් සංගතියටම එයා දොස් කියනවා. එහෙනම් මේ බලාපොරොත්තුව නිසා මේ ශෝකය ඇති වෙනවා. රාතෙක් තුල මේ ශෝකය පවතින්නේ රාතෙකුගේ චරිතය තුල ශෝකයට ඉඩ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාත චර්යාවට විනයක් දානවා බලාපොරොත්තු රහිතව යන්න. ගෙයින් ගෙට වඩින්න. මොනවද දෙන්නේ දුන්නට පස්සේ දැනගන්න මේක තමයි දුන්නේ. ඒක පිළි අරගෙන සන්තෝෂයෙන් වළඳන්න. කිසිම මොහතක Tamanට අවශ්‍ය දෙයක් ඉල්ලන්න එපා. ඒගොල්ලෝ දෙන්න නැත්නම් දෙනකන් ඒගොල්ලෝ විඩාවටපත් කරන්න එපා. එනම් මේ විනය නීතිය දාලා තින්නේ මේ ශෝකයෙන් නිදහස් කරන්න. නැත්නම් සක්‍රදේවේන්ද්‍රයාගේ මාලිගාව මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පොඩි කරනකොට තිබිච්ච ඒ ශෝකය අපගේ ජීවිතවලත් අටගන්නට ඉඩ ප්‍රස්තාව අනන්තයි අප්‍රමාණයි. එනම් මේ අශෝකම් කියන ධර්මතාවය මේ ශෝක නැතුව ජීවත් වෙන පිළිවෙත පිළිබඳ භාග්‍යතුන් වහන්සේගෙන් විමසලා බැලුවොත් උන්වහන්සේ සතියක් විතර දේශනා කරනු ලබනවා මේ දෙතිස්මා තලය තුළින්ම ශෝකය ඇති වෙන ඇති. දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට තියෙන ශෝකය තමයි දෙවිවරු බලාපොරොත්තු වෙනවා ආවල් තැන බෙරක් වදිනවා. එනම් පින්කමක් සිදු වෙනවා ආකාසට්ටාච බොම්මට්ටා කියයි කියලා බලාපොරොත්තු වෙනවා. එදා ආන්දරුවන්ට දෙයියන්ට පින් දෙන්න අමතක වෙනවා. අන්න දෙයියෝ කෝප වෙලා දෙයියෝ විරූප වෙලා දෙයියෝ කලබල වෙනවා. මෙච්චර ලොකු පින්කමේ මුල ඉඳලා අග වෙනකම් මම බලාගෙන හිටියා ගයේ අත්තක වාඩි වෙලා කිසිම කෙනෙක් මට පින් දුන්නේ නැහැ පින් අනුමෝදන් කළේ නැහැ දෙයියෝ කෝප වෙලා ශෝකයටපත් වෙලා. එනම් මේ බලාපොරොත්තු නිසා ඇතිවෙන ශෝකය කියන මේ ගුණය පෘථුජන සෑම කෙනා තුළම පවතිනවා. රාතන් වහන්සේ නමක් මේ අටලෝ ධාමෙන් එතර වෙච්ච උත්තමයන් වහන්සේ තුළ මේ ශෝකය නැහැ. ඇයි ශෝකය නැත්තේ කියලා බලනකොට උන්වහන්සේට බලාපොරොත්තු නැහැ. ඇඟිල්ලක් නැතුව මම දානේ වළඳනවායි කියලා බලාපොරොත්තු නැතුව යනකොට ඇඟිල්ලකුත් එක්ක ලාදු රෝගියෙක් දානේ පූජා කරනවා. ඇඟිල්ල අරන් පැත්තකින් තිබ්බා උන්වහන්සේ වැළඳුවා. ප්‍රශ්නයක් නැහැ. ඇයි උන්වහන්සේට ඇඟිලි වැටිච්ච දාන බලාපොරොත්තුෙන් මම ගියේ කියනකවත් ඇඟිලි වැටිච්ච දාන වළඳන්නේ නැහැ කියන බලාපොරොත්තුෙන් ගිය ප්‍රශ්නයක්වත් උන්වහන්සේ තුල නැහැ. මොනවද අම්බෙන්නේ? ඒක වළඳනවා. අකමැති දේ අයින් කරලා තිබ්බා වළඳුවා. ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් අපේ ජීවිතවල අපට අත්දැකීම් තියෙනවා. සමහර දහන ගෙවල් වලට වැඩියාම ඒ මිනිසුන්ගේ අයහපත් ගුණාංග අඩුපාඩුකම් දැක්කාම අපි උඩපැනපැන මානසිකව බුරනවා. ඒක එහෙම වෙන්න බෑ, මෙහෙම වෙන්න බෑ, එළියේ ඉන්න මිනිසුන්ට එතන ඉන්න බෑ, ඇතුළට ඇවිල්ලා බණ අහන්න ඕනේ, ඇයි මේක මෙහෙම වෙන්නේ නැත්තේ, ඇයි මේක බෙදලා වදින්නේ නැත්තේ, ඇයි මේක පිළිවෙලට දෙන්නේ නැත්තේ, ඇයි පිළිවෙලට මේක පිළිගන්නේ නැත්තේ කියන ප්‍රශ්න නිසා අපි උඩපැනපැන කෑගානවා. මේ සිසිත අර බොරනුවර දර දැම්මා වාගේ ගිනි පුපුරු දදා ඇවිලෙනවා. බැරි වෙලාවත් අපි බලාපොරොත්තු වුණොත් මේ ස්ථානේ හැමෝම දුස්සරිතෙන් ඇසිරෙන්න ඕනේ, පිළිවෙලක් නැතුව ඇසිරෙන්න ඕනේ. මගේ සිත කම්පා වෙන තරම මට මැනගන්න මිනුම් දණ්ඩක් මට ලැබෙන්න ඕනේ. මේ පින්වතුන් නිසා මාගේ චරිතයේ සෑම අඩුපාඩුවක්ම ඉගෙන ගන්න තේරුම් ගන්න මට අවස්ථාව මේ පින්කමේ උදා වේවා ලැබේවා කියලා පතාගෙන යනකොට ඒ මිනිසුන්ගේ අඩුපාඩු දකිනකොට මුළු සිතම සන්තෝෂයෙන් සාදුකාර දෙනවා. අන්න තරහා ගියා, අන්න කැළඹුණා, අන්න විනය පිටකේ පෙරලා ගත්තා, සේකියා එක පොරබදිනවා, ඇයි මෙයා විනයාචාර්ය වුණේ, ආවේ දන් වළඳන්න, ඇයි මෙයා මිනිසුන්ට දොස් කියන්නේ, මෙයා ආවේ වස් කවි කියන්න නෙමෙයි සෙත් කවි කියන්න පින් දෙන්න. අන්න තමන්ගේ චරිතය මැනගන්න පුළුවන්. එහෙනම් යම්කිසි තැනක අකමැත්ත ඇති වෙනවා නම්, ශෝකයක් අට ගන්නවා නම්, ඒ කාන්ත වශයෙන්ම එතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? බලාපොරොත්තු තුලින් අටගත්තා වූ ලෝක විනාශ වෙලා. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ බලාපොරොත්තු කැඩි වෙලා කැඩිලා ශෝක ඇති වෙච්ච අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. එහෙනම් අපගේ ජීවිතවල රාතන් වහන්සේ යන ඒ රාතුන් වැඩිය මග යන්න ඕනේ නම්, තථාගතයන් වහන්සේ වැඩිය මග යන්න ඕනේ නම්, අපි විසින් කරන්න ඕන කාරණා මේ ආයතන අයතුලින් ශෝකය ගොදුරු වෙන අවස්ථාවලින් අපි වැළකෙන්න ඕනේ. කිසිම දේතුලින් ශෝක ඇති කරගන්න එපා. කිසිම දේතුලින් ශෝකය ඇතිවෙන්න හේතුවක් නිර්මාණය කරගන්න එපා. එහෙම වුණොත් අශෝකම් කියන්න බෑ. ශෝකම් ඒතං අවමංගල මුත්තමං. ශෝකයක් ඇති වෙලා ඒ නිසා අපට අවමගුලක් වෙලා. එහෙනම් ඇසෙන් අපි බලාපොරොත්තුෙන් දකිනකොට, වඩා වඩා බලාපොරොත්තුෙන් මේ ලෝකයේ දකිනකොට අපිට ඒ දකින දේ ඒ විදියට පේන්නේ නැත්තම්, අපි බලාපොරොත්තු වෙන දේ දකින්න අවස්ථාව උදා වෙන්නේ නැත්තම් අපේ සිත ශෝකයටපත් වෙනවා. අපි බලාපොරොත්තු වෙන දේ ඇයෙන්නේ නැත්තම්, බලාපොරොත්තු වෙන දේ ආගන්න බැරි නම් අපේ කන් දෙක ශෝකයටපත් වෙනවා. අපි බලාපොරොත්තු වෙන ගන්ධය ස්පර්ශ කරන්න බැරි නම් ඒ සුවඳ අපට දැනෙන්නේ නැත්තම් අපිට ගඳම දැනෙනවා නම් අන්න ශෝකයටපත් වෙනවා. අපි හොඳට මිරිස් එක්ක කෑම ඕනේ, සැරට කෑම ඕනේ, ලුණු ඇඹුල් එක්ක කෑම ඕනේ කියලා බලාපොරොත්තු වෙනකොට ඒම කෑම හම්බෙන්නේ, කිරියොද්දයි බතුයි හම්බෙනවා නම් අන්න ශෝකය අපට ඇති වෙනවා. මේ ලෝකේ හැමෝම අපිට ඕන විදිහට ඉන්න ඕනේ, මම බලාපොරොත්තු වෙන විදිහට ඇසිරෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනකොට ඒම ඇසිරෙන්නේ නැත්තම් මුළු කයම වෙවුලනවා, වෛරය දරා ගන්න බෑ. මම සිතන දේවල් වෙන්න ඕනේ, මම සිතන පතන දේවල් වෙන්නේ නැහැ. සිතන් නැති පතන් නැති දේවල් වෙනවා. අකමැත්තෙන් වුණත් මට මේවා විඳින්න වෙලා තියෙනවා කියනකොට සිත ශෝකයෙන් පෙළෙනවා. තේරුම් ගන්න මේ ලෝකයේ ආයතන අයතුලින්ම ශෝකය අටගන්න බව. එහෙනම් මේ ශෝකයට භාග්‍යතුන් වහන්සේ කියනවා අශෝක කරන්න. එහෙනම් මේ ශෝකය විරහිත කරන්න, මේ ශෝකය නැති කරන්න මොනවද කරන්න ඕනේ? ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. අටලෝ දාමෙන් නිදාස් වෙන්න ඕනේ. අටලෝ දාමෙන් නිදාස් වෙච්ච උත්මේ තමයි මේ අශෝකය තුල, එහෙම නැත්නම් ශෝක නැති ස්වභාවය තුල තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන යන්නේ. වෙන කිසිම කෙනෙකුට මේ රටාවට සමවදින්න බෑ. ශෝකය ඇති වෙනවා අටලෝ දාමට අවු වෙනවා නම් විරජං කේමං කියලා කියන්නේ කෙලස් දූවිලි නැති වෙන්න ඕනේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ කෙලස් නැති වෙත්වා රාග නැත්තේක් වෙත්වා ලෝභ නැත්තේක් වෙත්වා ද්වේෂ නැත්තේක් වෙත්වා එහෙම වචනයක් පාවිච්චි කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ විරජං කේමං කේමං කියන්නේ දූවිල්ල එහෙනම් කෙලස් දූවිලි නැත්තේක් වෙන්න ඕනේ දූවිල්ල කියන්නේ ඈත පේන්නේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ උස්මද කියලා ඇහුවාම පෘතුජනයා කිනා ඔව් උස්ම තමයි ගන්නෙ කියලා අධ්‍යාපනය තියෙන කෙනෙක්ගෙන් ඇවිල්ලා මෙයා ගන්නෙ මොනවද ආස්වාස ප්‍රාස්වාසලි උස්මද කියලා ඇහුවම නෑ එයා ගන්නෙ වායුව කියලා කියනවා විද්‍යාඥයෙක්ගෙන් ගෙල්ලා ආස්වාස ප්‍රාස්වාස වශයෙන් ගන්නෙ වායුවද කියලා ඇහුවම නෑ පුංචි පුංචි පරමාණු වලින් එකතු වෙච්ච දූවිලි ගොඩක් ඇතුළට හදිනවා ඇතුළෙන් දූවිලි ගොඩක් එළියට දානවා එහෙනම් දූවිල්ල කියන දේ අපට පේන්නේ නැහැ එහෙනම් අපේ ජීවිත කාලය තුළ මේ වගේ දූවිල්ලට සමාන පේන්නේ නැති ඉඹිලා බලන්න බැරි අල්ලලා බලන්න බැරි ශ්‍රවණය කරන්න බැරි සියුම් දේවල් අපි තුල සැඟවිලා තියෙනවා එහෙම දෙයක්වත් මේ අටලෝ දාමෙන් නිදාස් වෙච්ච ඒ උත්තමයන් වහන්සේ තුල නැති බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න මේ කෙලෙස් දූවිලේ තැවරිලා තියෙන ක්‍රමවේද අනන්තයි අප්‍රමාණයි මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල. දකින්නකොට රාගයක් ඇති වෙන්නේ නැහැ. දකින්නකොට ලෝභයක් ඇති වෙන්නේ නැහැ. දකින්නකොට ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි කරුණාවක් මෛත්‍රියක් ඇති වෙනවා අනේ මේ වාගේ දරුව මටත් හිටියනේ අනේ මේ වාගේ මොනබුරෝ මට හිටියනේ වඩා ගන්න ඉතෙනවා කතා කරන්න ඉතෙනවා සෙනෙහස පාන්න ඉතෙනවා දැන් මේක සියුම් වශයෙන් තියෙනවා කෙලස් නැ නමුත් කුසල් පැත්තේ දේවල් තියෙනවා තැම්පත් වෙලා පවතිනවා එහෙනම් අපේ ජීවිත තුල ඉයල මට්ටම් වලින් නැති වුණාට මේක සියුම් මට්ටම් වලින් පවතිනවා එහෙනම් දැක්කාම රාගය ඇති වෙනවා නම් ద్వේෂය ඇති වෙනවා නම් පටවි මට්ටමේ ප්‍රශ්නයක් දැක්කාම ලෝභය ඇති වෙනවා නම් සෙනෙහස ඇති වෙනවා නම් ආපෝ මට්ටමේ ප්‍රශ්නයක් දැක්කාම කතා කරන්න ඉතෙනවා නම් දුක සැප විමසන්න ඉතෙනවා නම් කරුණු කාරණා දැනගන්න ඉතෙනවා නම් වායෝ මට්ටමින් ප්‍රශ්නයක් දැක්ක ගමන්ම අපට අපේ පෙර භවයේ එහෙම නැත්නම් අතීත භවවල සිදුවීම් මතක් වෙනවා නම් ආලෝක මට්ටමේ ප්‍රශ්න තියෙනවා ඒ කියන්නේ මේ දූවිල්ල ගල්කට වශයෙන් තියෙන්න පුළුවන් පස් වශයෙන් තියෙන්න පුළුවන් දියර වශයෙන් තියෙන්න පුළුවන් වායෝ වශයෙන් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ආලෝකයේ වශයෙන් තියෙන්න පුළුවන් අපගේ ඇස තුළින් අට ගන්නා වූ සෑම ධර්මතාවයක්ම විමසලා බලනවා නම් පරීක්ෂාවට භාජනය කළ බලනවා නම් සෑම අවස්ථාවකම අපට දකින්න ලැබෙනවා ලෝකෝත්තර ස්වභාවය තුළ පරිපූර්ණ වෙලා නැහැ ලෝකෝත්තර මට්ටම තුළ මේක අංග සම්පූර්ණ වෙලා නැහැ තාම කොයාරි තැනක විසප්පුවක් තියෙනවා කැක්කුමක් තියෙනවා ඒ වගේ තමයි කණෙන් මීරි දේවල් ලැයනකොට අපි ඇලෙන්නේ නැතුව හිටියට ඒ මොකද්ද ඇහුනේ කියන එක මතක තියෙනවා නම් අපි ඇලුන්නේ නැහැ කියලා කොච්චර කිව්වත් අපි ඇලුන බවට සාක්ෂිය ඇහිච්ච දේ මතක තියෙන තිබීම තුලින් එහෙනම් අසුවලාමට බැන්නා මම තරහා ගත්තේ නැහැ ද්වේෂය ඇති වුණේ නැහැ මං එයාට මෛත්‍රිය පෑවා කියලා කියනවා හැබැයි බැන්න දේවල් මොනවද කියලා ඇහුවාම ඉස්පිලි පාපිලි වෙනස් නොකර ඔක්කොම ටික කියනවා ඒ කියන්නේ එයාට අවශ්‍ය කර්මය ඒ කෙලස් ටික ඇදිලා ඉවරයි එහෙනම් බැන්නද කියලා ඇහුවාම එයා කල්පනා කරලා කියනවා මොන මොනවද කිව්වා තමයි මට මොකවත් මතක නැහැ අන්න කෙලස් දූවිලි නැහැ එයා එක නිරෝධ කරලා එයා නිදාස් වෙලා එහෙනම් අපේ ජීවිතවල මේ විරජම් කේමං කියන මේ විරමණය කරන විරාගණය කරන මේ කෙලස් දූවිලි මේක තැවරිලා තියෙනවා අනන්ත අප්‍රබාණ ඒක හොඳට පේනවා සමහර උපාසක පින්වතුන් දානේ බෙදෙනකොට ලොකු හාමුදුරන්ට ලොකු හැන්දෙන් වැඩිපුර බෙදෙනවා තවත් වතාවක් බෙදෙනවා. ඈතට යන්න යන්න අර ශ්‍රද්ධාව අඩු වෙලා අන්තිම ආඳුරන්ට තරහට වගේ ටිකක් ඌරලා දාලා යනවා. අත වැළුවේ නැහැ. නමුත් බෙදන්නේ නැහැ. උවමනාවක් නැහැ. අවශ්‍ය කට්ටියට බෙදුනා. පාංශකූල පින්කම් කරන මූලාසනින් ඉන්න ස්වාමීන් වහන්සේලාට හරියට සන්තෝෂ වෙන්න බෙදුනා නම් එච්චරයි. අනිත් කට්ටියගෙන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේවා දානයේ තියෙන කෙලෙස් දූහිලි. බෙදෙනකොට ඇඳට ගොඩාක් එනවා ඉතවත් ආඳුරු ගොල්ලොන්ට. කිසිම සීලයක් නැහැ කියලා ඉතාගෙන ඉන්න ආඳුරු ළඟට යනකොට සමහරවිට බෙදෙන්නවත් හිතෙන්නේ නැහැ. බෙදෙනවා නම් ඒ බෙදෙන්නේ අකමැත්තෙන්. මේවා කෙලෙස් දූවිලි. එහෙනම් අපේ ශ්‍රමණ ජීවිතයේ ගත්තාම අනන්ත අප්‍රමාණ අපි ස්වාමින් වහන්සේගෙන් ස්වාමින් වහන්සේට වෙනස්කම් දක්නවා නම් ඒ ස්වාමින් වහන්සේලාට දක්වන වෙනස්කම් තමයි එකම සාක්ෂිය. අපි තුල තාම කෙලෙස් දූවිලි තැම්පත් වෙලා නිදන්ගත වෙලා තියෙන බවට. එහෙනම් අටලෝ දාමෙන් අපි ක්‍රමක්‍රමයෙන් මාර්ගයත් ඵලයත් වශයෙන් අරියත් ඵලයට වෙනකන් ආවා. සමහර අය කියනවා මේ දුකම නිරෝධ කරලා සැපයටපත් වුණා, මම සංසාර විමුක්තියටපත් වුණා, දැන් මගේ වැඩ ඉවරයි කියලා එහෙම කියනවා නම් එයාගෙන් අපි ආන්න තියෙන ප්‍රශ්නය තමයි කම්පනයක් තියනවද? මේ අටලෝ දාම පිළිබඳ කම්පනයක් තියනවද? හැබැයි පොඩ්ඩක් සංවේදී භාවයක් තියෙනවා. ඒ කියන්නේ අටලෝ දාම සාම සම්පූර්ණ වෙලා නැහැ. සමහර දේවල් පිළිබඳ ශෝක වෙනවද කියලා කිව්වම හැම දෙයකම නැහැ. සමහර දේවල් ලැබෙන්නේ නැති වෙනකොට ශෝක වෙනවා. ඒ කියන්නේ තාම එයා පෘතුජනයි. යම්කිසි කෙනෙක් ගැව්වාම තරහා යනවද කියලා ඇහුවම නැහැ. එහෙම තරහා යන්නේ නැහැ, මට විඳ ගන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් යම්කිසි කෙනෙක් ගාණ්ඩ අදනවා නම් ඒ ගාණ්ඩ අදන තැනට ගින් ගුටි කන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. හේතුව එහෙම ඉල්ලගෙන ඇයි ගුටි කන්නේ? අන්න කෙලස් දෝවිලි තියෙනවා. එහෙමත් පුළුවන් ඒ ගාණ්ඩ ඉන්න තැනටම ගිහිල්ලා ගුටි කන්නත් පුළුවන්. හැබැයි ගුටි කාපු ටික අමතක කරන්න පුළුවන්ද? ඒකනම් ටික අප්‍රමාද වෙනවා. අමතක වෙන්න ගොඩාක් කාලයක් එක මතක තියෙනවා. එයා දකින දකින සැරේ මතක් වෙනවා. ඒ කියන්නේ කෙලස් දෝවිලි වායු මට්ටමින් තියෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන අශෝකම් විරජම් කේමං කියන ධර්මතාවය ගොඩාක් ගැඹුරු ධර්මතාවයක්. මේ ධර්මතාවයට අපි පත් වෙන්න ඕනේ නම් අපේ මුළු සර්වාංගයේ තුලින්ම මේ කෙලෙස් දෝවිලි ටික නිරෝධ වෙන්න ඕනේ. දුකට හේතු අට ගන්න කාරණා හැම එකක්ම නිරෝධ වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් අපට කවදාවත් මේ සංසාර විමුක්තියටපත් වෙන්න බෑ. ඒතම් මංගල මුත්තමන් කියලා කියන්නේ මේ ලෝකයේ අපට උතුම් මඟුලක් වෙනවා. අපට පුළුවන්කම තියෙනවා අපේ නිවන පිණිස මේ කාරණා කමටාන් මඟුලක් කරගන්න. අපට තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ලෝකයේ මංගල කරුණු මොකද්ද කියන එක. මංගල කරුණු තමයි ආයතන අයතුලින් ශෝකය ඇති නොවන විදියට මේ නාම රූපات එක්ක ගනුදෙනු කරවීම. මේ ලෝකයේ තියෙන උත්තරීතර මංගල කරුණ තමයි කෙලෙස් දූවිල්ලක්වත් මේක රැඳෙන්නේ නැති විදියට මේක අතුගාලා දාන එක. ආයතනයේ චර්යාව ලෝකෝත්තරව අදා ගන්න එක. එහෙනම් මෙවැනි මංගල කරුණ අපට අදා ගන්න පුළුවන් නම් මෙවැනි මංගල කරුණ අපගේ ಗುಣධර්ම වශයෙන් වඩන්න පුළුවන් නම් දෛනිකව පුරවන්න පුළුවන් නම් අන්න අපේ ජීවිතයේ ගොඩාක් සාර්ථක එකක් බවට පත් වෙනවා. එහෙනම් මේ මාමංගල සූත්‍රය අපි වෙනුවෙන් දේශනා කරපු සූත්‍රයක්. අපි වෙනුවෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මතාවයක්. එහෙනම් අපි මේ කමඨාන වඩන්න ඕනේ. මේ ආයතන අයම ශෝක ඇති වෙනවා. ශෝක ඇති වෙන්න හේතු පවතිනවා. ඒ හේතුවට අදාළ කර්මය නිදන්ගත වෙලා තියෙනවා. මේක නැති කරන්න ඕනේ. ඇතිවෙන්නා වූ ශෝකය ලෝකෝත්තර ශෝකයක් බවට පත් කරන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් තාම අපි මේ ලෝකේ දුක් විඳ විඳ ඉපදෙන්නට සුදුසුකම් ලබනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඊළඟ කාරණාව තමයි විශාල දේවල් අයින් කරාට හරියන්නේ නැහැ. සාමාන්‍ය දේවල් අදාගත්තට හරියන්නේ නැහැ. වචනෙට සබ්දයට ගෝචර වෙන දේවල් අදාගත්තට වැඩක් නැහැ. මීටත් වඩා දූවිලි වාගේ සියුම් දේවල් තියෙනවා අදන්න. ඒ කාන්ත වශයෙන්ම ඒවා ඇදුවේ නැත්තම් මේ ගමන නිමා වෙන්නේ මංගල කරුණක් වෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතේ අපි හද ඉඳලා තීරණය කරමු. අපි තථාගතයන් වහන්සේගේ සරණාගතය වෙමු. අද ඉඳලා ශෝකයට හේතු වෙච්ච සෑම කාරණාවක්ම ප්‍රතික්ෂේප කරමු. කෙලෙස් ඇති වෙන්න, කෙලෙස් තැම්පත් වෙන්න හේතු වෙච්ච සෑම කාරණාවක්ම අපි ප්‍රතික්ෂේප කරමු. ඒ විදිහට ප්‍රතික්ෂේප කරගෙන මේ ලෝකෝත්තර ගමන යන්න පුළුවන් නම්, අපේ සංසාර විමුක්තිය සලස ගන්න පුළුවන් නම්, අපි තරම් දක්ෂ කෙනෙක් මේ ලෝකේ නැහැ විමුක්තියටපත් වෙන. එනං පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. මේ ගාථා රත්නය අපේ නිවන් පණිවිඩය කරගත්තා. මේක දෛනිකව වඩන කමඨාණක් කරගත්තා. එනං මේ කමඨාණ තමයි සෑම තප්පරයක් ගානේ විනාඩියක් ගානේ ඇස කන දිව නාසය සමසිත ගනුදෙනු කරන මේ නාම රූප ධර්මතාවයන් තුල කිසිම අටලෝ ධාමකට අසුනවි කටයුතු කිරීම. එසේ කටයුතු කිරීම නිසා සිත කම්පණයට ඉඩ නොතැබීම, ශෝකයට හේතු ටික නිරෝධ කිරීම, කෙලෙස් ඇතිවලා තැම්පත් වෙලා ක්‍රමවේදයට පිටුපා කටයුතු කිරීම. එනම් මේ කාර්යය තුල අපි නිරත වෙනවා නම්, මේක දෛනිකව පුරුදු කරනවා නම් අපිතරම් මේ ලෝකේ නිවන් දැකපු කෙනෙක්, නිවනට අදාළ කටයුතු කරගෙන ලබාපු මිනිසක් භවයේ වැඩ කරපු කෙනෙක් නැති වෙනවා. එහෙනම් මේ ධර්මතාවයේ යථාර්ථය අපි දැක්කා. උත්තරීතර භාවයේ ශ්‍රවණය කළා. මේ ගාථාව තුළින් තථාගතයන් වහන්සේ අපට දේශනා කරන සෑම ධර්මතාවයක්ම අපි ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් අපි ප්‍රාර්ථනා සිතිවිල්ලක් ඇති කරගමු. ප්‍රාර්ථනා පූජාවක් මේ අවස්ථාවේදී කරගනිමු. මේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං කියන ගාථාව මාගේ ජීවිතයේ චරිත ගුණාංග බවට පත් වේවා. සෑම මොහොතක් ගානේ ආයතන අයතුලින් පවතින ධර්මතාවයක් බවට පත් වේවා. සෑම සෙනෙයක් ගානේ මා පුරුදු කරන කමඨාණක් වශයෙන් පත් වේවා. ඉපදෙන්නා වූ ජාතිය ජාතිය වානේ මට අවබෝධ වෙච්ච ධර්මය සියලු සත්‍යයන්ට අවබෝධ වේවා. මේ අටලෝ ධාම තුලින්, මේ ශෝකය තුලින්, කෙලෙස් දූවිල්ල තුලින්, මේ කමඨාණ තුලින් සියලු සත්වයෝ ලොව සැනසෙත්වා නිවනින් එතර වෙත්වා කියලා අපි සාදුකාරයක් දෙමු. එනම් මේ නිවන් මාර්ගයේ කමඨාණ, මේ සංසාර විමුක්තිය අපි ප්‍රත්‍යක්ෂ කළා වාගේ, ශ්‍රවණය කරලා අවබෝධ කළා වාගේ සියලු සත්වයන්ට ශ්‍රවණය කරන්ට මේක දේශනා කරමු. දුක් විඳින සියලු සත්වයෝ දුකෙන් එතර කරමු. සම්බුද්ධ ශාසනයේ සංසාර දුකෙන් එතර වෙච්ච රාතන් වහන්සේලාගේ සංගණනය වැඩි කරමු. ඒ වගකීම මේක ශ්‍රවණය කරපු මොහොතේ ඉඳලාම අපට පැවරිලා. හේතු අපි මේක කලින් දැනගෙන හිටියේ නෑ. මේ ගාථාව තුළ වගකීමක් තියෙනවා, යුතුයකමක් පැවරිලා තියෙනවා. දැන් අපි දන්නවා මේ විශාල වගකීමක් අපට පැවරුනේ. මේක දැනගත්ත හැමෝම අනිත් අයට, දැනගත්තේ නැති අයට මේක කියන්න ඕනේ. එනම් මේ මාමංගල සූත්‍රයේ 11 වෙනි ගාථාවට අනුව අපි ප්‍රාර්ථනා කරගත්තා. මාගේ චරිතය නිර්මාණය කරමි, මා ලබාපු මිනිසත් භවයේ නිමා කරමි, සංසාර දුකෙන් එතර වෙලා පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු කරගනිමි කියන පොරොන්දුව ඒ ආකාරයෙන්ම මේ බල ලබාපු මිනිසත් භවයේම ඒකාන්ත වශයෙන්ම සිදු වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.